සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉදං කෝපන භික්ඛවේ දුක්ඛං අරිය සච්ඡං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණංපි දුක්ඛං අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ තේහි විප්පයෝගෝ දුක්ඛෝ යම් පිච්ඡං න ලභති තං පි දුක්ඛං සංඛිත්තේන පංචඋපාදානඛණ්ඩා දුක්ඛාති සනරාමනු ලෝකස්වාමී තතහාගත සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ නික්ලේශී විතරාගේ අසීමිත සම්බුදු ගුණයට සද්ධර්ම රත්නේ අනන්ත අසීමිත ගුණයට මහ සංඝ රත්නේ අනන්ත අසීමිත ගුණයට නමස්කාර වෙත්වායි සාදු කියමු. වාසනාවන්ත ඥාතිවර පින්නතුනි, තථාගත ලෞතුරු සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ මෙලෝක ධාතුවේ පහළ වීම තරම් මෙලෝකේ පහළ වීමක් හට ගැනීමක් ඉපදීමක් අපට තවත් අගය කරන්නට නැහැ. මේ ලෝකේ මේ විශ්වයේ මත පහළ වෙන ඉපදෙන සත්ව ස්වභාවයන් අතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ පහළ වීම හැම අතකින්ම හැම අතකටම සහනයක් සලසවනවා. මේ ලෝක සත්වයන්ට සැනසෙල්ල පිණිස හේතු වෙන ඒ ලෞතුරු භාග්‍යවතුන් වහන්සේ පහළ වෙලා අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ පළවෙනි දහම් දේශනාව තමයි ධම්සක් පවතුම් සූත්‍රය. ඒ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී දුක පිළිබඳව බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ ඒ දහම් පාඨයයි අපි ඉදිරිපත් කළේ. පින්නතුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මේ දහම අප දේශනා කළේ මේ සසර දුකින් නිදහස් වීම පිණිසයි. එහෙම නැතුව මේ දහම කරගහගෙන පවත්වාගෙන යෑම පිණිස නෙවෙයි. පින්නතුනේ එය අවබෝධ කළ යුතුයි, වටහා ගත යුතුයි. කවුරු කවුරුත් හැම කෙනෙක්ම කුමක්ද ඒ බොහෝ දෙනා මේ ශාසනය මේ ධර්මය ආරක්ෂා කරනවා කියලා කතා කරනවා. මේ ධර්මය පවත්වාගෙන යන්නට ඕනා කියලා මේ ධර්මය පවත්වාගෙන යන්නට බොහෝ වැඩ කරනවා. මේ ශාසනය පවත්වාගෙන යන්නට ඕනේ කියලා, ශාසනය ආරක්ෂා කරන්නට ඕනේ කියලා ගිහි පැවිදි දෙපාර්ශවයේ විසීම බොහෝ කටයුතු කරනවා. ඒ කටයුතු කරන අතරේ පින්නතුනි අපි හැම කෙනෙක්ම බොහෝ අවස්ථාවල ඒ කටයුතු වලට අනුගත වෙන්නට වෙලා තිබෙනවා. සමහර විට ඒ පාර්ශවවල ඒ නිකායන්වල ඒ ගුරු ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා අනුව, ඊළඟට අම්මා තාත්තා අනුව, ඒ වගේම තමන් ඉගෙන ගන්න පාසල ආයතනයේ රැකී ආරක්ෂා කරන ස්ථානය, තමන්ගේ වෘත්තිය ප්‍රධාන කොට ඇති බල අධිකාරිය, මේ විදිහේ විවිධ පරිසරයන් නිසා අපට මේ බුද්ධ ශාසනය මේ ධර්මය රකින්නවා ආරක්ෂා කරනවා කියලා කරන වැඩපිළිවෙල් වලට ඔබට මට අපි හැම දෙනාටම එකතු වෙන්න වෙනවා. අපි ඒවට එකතු වෙලා සමහර විට වැඩ කටයුතුත් කරනවා. ඒ නොකර බැරිකමට සමහර විට වැඩිහිටියන්ට ඇති ගරු කිරීමක් හැටියට විවිධ අපහසුතා නිසා තමන් අසරණ තත්ත්වයට පත්වීම නිසා විතක අපට සිද්ධ වෙනවා මේ ශාසනේ කළ යුත්තට වඩා නොකළ යුතු නිෂ්ඵල දේට උපකාර කරමින් කාලය ගත කරන්න. සමාජයට අනුගත වෙලා සමාජයට හුරු වෙලා කටයුතු කරන්න වෙනවා. එනිසා පින්නතුනි අද වෙනකොට දුක් දුරු කිරීම, දුක නැති කිරීම, සසර දුකින් නිදහස් වීම කියන කාරණාව පැත්තකින් තියලා ඒක ප්‍රමාදයි තව දුර යන්න ඕන දැම්ම ලබන්න බෑ ඒක ලබන එක ලේසි වැඩක් නෙවෙයි කියන සංකල්පය තුළ ඉඳගෙන ඒ නිර්වාණයට සමීප වීම දුක දුරු කිරීම නැති කරලා දැමීම පරක්කු කර කර ප්‍රමාද කර කර ඒකට සමගාමී වෙච්ච ඒ නිර්වාණ මාර්ගයට ගැලපෙනවයි කියන සකස් කරගත්ත වැඩපිළිවෙලක බොහෝමයක් පිරිස යෙදිලා ඉන්නෝ. පින්නතුනි පින්කලාට වරදක් නැති බව අපි හොඳින්ම දන්නවා. නමුත් ඒ පින් මේ සසර ගමනේ සැප ලබන්න හේතුවක් අපි පින් කළහම පුණ්‍ය චේතනා ඇතිව කරන පින්කමේ ඒ පුණ්‍ය චේතනා වල ආනිසංස බලාපොරොත්තුවක් ඇතිව ඒ ආනිසංස බලාපොරොත්තුවෙන් ඒ පින්කම් සිද්ධ කළහම ඒ ආනිසංස භුක්ති විඳින්න සසරේ අපි උපදිනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ජාතිපි දුක්ඛ ඉපදීම දුකයි. ඉපදීම දුකයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අපි ඒ ඉපදීම නැවත සිද්ධ වෙන්නට සසරේ ඉපදිනකොට විපාක ලබන්නට පින් කරනවා. බුදුරජාණන් වහන්සේ කර්මය හතර ආකාරයකට පෙන්නනවා. ඒ කර්මය හතර ආකාරයකට පෙන්වන අවස්ථාවේදී උන්වහන්සේ පෙන්වලා දෙනවා සුදු කර්ම, සුදු විපාක, කළු කර්ම, කළු විපාක, ඒ වගේම කළු සුදු මිශ්‍ර කර්ම, කළු සුදු මිශ්‍ර විපාක, ඒ වගේම කළු සුදුත් නැති කර්ම, කළු සුදුත් නැති විපාක යන ආකාරයට. මේ හැමතැනම සුදු ආකාරයෙන් පෙන්වන්නේ පින්, කළු ආකාරයෙන් පෙන්වන්නේ පව්. දුර පින්වන්ත ඉපදීම් ලැබීම දුකක් නැතුව ඒ බ්‍රහ්ම ලෝකාදී ඉපදීම් ඊළඟට පිනයි පවයි දෙකම කලව මේ උපදින භව මනුෂ්‍යාත්ම භවාදී ස්වභාව කලු ඉපදීම් කලු විපාක නැත්තම් පාප කර්ම වල විපාක දීම් සතරපා දුක් වලට පත් වෙලා ඉපදීම. ඒ වගේම පින්නතුනි මේ කලුත් සුදුත් නැති කර්ම කලුත් සුදුත් නැති විපාක කියන එකේ ඉපදීමක් ගැන සටහනක් වෙන්නේ නැහැ. කර්ම ක්ෂය කිරීම පිණිස හේතු වෙනවා. කම්මක්ඛයෝ නිබ්බාන. කර්මය දුරු කරලා කර්මය නැති කරලා නිර්වාණය පිණිස හේතු වෙනවා. එහෙනම් කලුත් සුදුත් නැති කර්ම කියලා කියන්නේ පවුත් නැ පිනත් නැ. විපාකත් එහෙමයි. පව් විපාකත් නැ, පින් විපාකත් නැ. එතන තියෙන්නේ සියලු කෙලෙස් සියලු ආශාවල් නැසූ උත්තරීතර නිවනයි. මතක තබා ගන්නට ඕන පිනෙහි ආනිසංස භුක්ති විඳින්නට ආශාව තියෙන හිතක් ඕන. ආශාව තියෙන හිතකින් විතරයි පින විඳින්නේ. ආශාව නැති කල හිතට ලැබෙන පුණ්‍ය බලය, පුණ්‍ය විපාක, සප විපාක ඒ ආශාව නැති කල හිතවලින් විඳින්නේ නැහැ. අරහතුන් වහන්සේලා සප විඳින්නේ නැහැ පිනතුනි. ඒ විඳින සප අත්හල හිත උන්වහන්සේලාට තියෙන්නේ. සැප තිබුණත් එකයි නැතත් එකයි. එනම් මේ ලෝකේ මේ සසරේ සැප විපාක බලාපොරොත්තු වෙන පින්කම්බල ආශාව සහිතවයි වෙන්නේ. එනම් පින්කම් මේ බුද්ධ ශාසනය තුල කරන්නට ඕන තණ්හාව දුරු කරලයි. ආශාව දුරු කරලයි පින් සිද්ධ වෙන්නේ. තණ්හාව, ආශාව, ලෝභ, දේශ, මෝහ දුරු වෙන්නේ නැතුව පින්නතුනි පින්කමක් සිද්ධ කරන්න බෑ. එනම් පින්කම සිද්ධ කරනකොටම අරමුණු ඉදිරිපත් කරගන්නවා. පින්කම කරනකොටම අරමුණු ඉදිරිපත් කරගන්නවා සැප විපාක. මෙලවත් පරලවත් දෙලව සැප පිණිස බුදුහාමුදුරුව දේශනා කරනවා ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං අප්පියේහි සම්පයෝගෝ පියේහි විප්පයෝගෝ යම්පිච්ඡං නලබති තම්පි දුක්ඛං මේ හැමතැනම දුක් අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ ඒ අප්‍රිය සම්පයෝගය ප්‍රිය විප්පයෝගය දෙකම දුක් බලාපොරොත්තු කඩවීම දුකක් පතන ප්‍රාර්ථනා පැතුම් හිතූ හැටියට ඉටු වෙලා නොයෑම් පින්නතුනි ඒ ඉටු නොවීම් තුල දුක් ඒ විදිහට බුදුහාමුදුරෝ කෙටියෙන් මේ ඔක්කොම එකතු කළාම ගත්තාම සංකීර්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. ඉතින් මේ සසරේ උපාදානය අල්ලා ගැනීම ඇලීම ගැටීම සම්බන්ධ වීම බැඳීම දුකයි කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. ඒ දේශනාව එහෙම දේශනා වෙද්දි තමයි අපි ඒ දේශනාව මුල් කරගත්ත මේ බුද්ධ ශාසනය තුල පින්කම් සිද්ධ කරනකොට ඒ දුරු කළ යුතු ආශාව පින්නතුනි නැවත සසරේ ඉපදිලා ලබන්නට තියෙන භවයන්වල සැප විපාක අපිට සැප විපාක ලබන්න මේ භවේ නැත්තම් ඊළඟ භවවල ඉපදෙනකොට අර බුදුහාමුදුරුවෝ මුලින් දේශනා කළා කිව් ඉපදීමේ දුක ඒ වයසට යෑමේ පරණ වීමේ දුක ලෙඩවීමේ දුක මේ ඔක්කොම අතරේ තමයි අර පින්වල විපාක සැප විපාක ලබන්න තියෙන්නේ එතකොට ඥාතිවර පින්නතුනි උප්පත්ති ලැබෙන ස්වභාවයන්ගේ තැන්වල හැටි අනුව දුක් විපාක තියෙනවා සසර නිදහස් වෙලා නැති බවම දුකක් ආශාව තණ්හාව දුරු වෙලා නැති හින්දම දුකක් තණ්හායේ ජායති සෝකෝ ඒ නිසා මේ සහ මුලින්ම තණ්හාව ආශාව දුරු කරන මාර්ගයේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ පින් ඇති ඥාතිවරුනි ඔබ ඔබේ ජීවිතේ විවිධ අඩුපාඩුකම් හින්ද දුක් විඳිනවා හිතේ විවිධාකාර අපහසුතාවලට වේදනාවලට පත් වෙනවා ඔබ එතකොට කියනවා අනේ අපි මේව ලබන්න පින් කරලා නැහැ අපි මේ දේවල් ලබන්න පින් කරලා මදි අපි මේ දේවල් ලබන්න වාසනාවන්ත නැහැ ඔබ හිතනවා ඔබ කියනවා ඔබ එක සමහර විට මතුරනවා අපි මේවා ලබන්න මේවා කරන්න පින් කරලා නැහැ ඒ කරගත් දේවල් ප්‍රමාණය මදි කියන සිතුවිල්ල. ඒ නිසා මේ ජීවිතයේදී කරගත් පින් මදි හින්දා දැන් පුළුවන් තරම් පින් කරගන්න ඕන කියලා විශේෂයෙන් පින්නතුනි රටේ මේ ලෝකේ මේ රටේ මේ හැදිච්ච සංස්කෘතිය අනුවත් විවිධ කාලවලට විවිධ මහා පින්කම් කරගන්නවා. මේ රටේ කරන පින්කම් වල තරමේ හැටියට මේ ඉන්න ප්‍රජාව මේ පිරිස ආනිසංස ලැබුවා නම් ditta dhamma vedani විදිහට මහත්ඵලයි මහත් ආනිසංස දායකයි බොහෝ භවභෝග සම්පත් ලැබෙන්න ඕන. පින්නතුනි භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව තුල සඳහන් වෙනවා මෙලවදීම විපාක ලැබෙන බොහෝ බලවත් පුණ්‍ය කුසල කර්ම. ඒ මෙලවදීම සැප විපාක ලැබෙන පුණ්‍ය කුසල කර්ම පින්නතුනි සසර දුක් නැති කරන්නම තමයි. එහෙම නැතුව මේ ලෝකේ සැප විඳගෙන කාම සම්පත් භුක්ති විඳින්න නෙවෙයි කාම සම්පත් භුක්ති විඳින මාර්ගය බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන්නේ නිෂ්පල නිරාර්ථක හරයක් නැති දෙයක් හැටියට ඒ තවත් සසරට ඇලීමක් බැඳීමක් හැටියට ඒව දුරු කරන්නයි බුදුහාමුදුරුව මේ මාර්ගයේ දේශනා කරන්නේ එහෙනම් පැහැදිලි අපි මේ ජීවිතයේ තුල ditta dhamma vedane vidihatat karapu pingwalin aanisansa labanawa nan e labannit me kusal wadandama tama me sasara duk nati karana margaya hadandama tama kenek ping karala aanisansa labunama melawaseyma e labich aanisansayen me sharira panchaskandaya me hita tanhaven aashaven pinawanawa nan satutu karawanawa nan pinnatuni ඒ ඇදගෙන වැටෙන ලකු ආගාදයකට පින් ඇති ඥාතිවරුනි මේ තාසනේ තුල කුසල් බවට පත්වෙන බලවත් පුණ්‍ය කර්ම ඒවා හේතු වෙනවා සසර දුක් නැති කරන්න. එහෙම හේතුවක් වෙන්නේ සිතුවිල්ලක් තිබ්බහමයි. සිතුවිල්ලක් නැතුව කරන පින්කමේදී සසර දුක් නැති කරන්න හේතු වෙන්නේ නැහැ. එහෙම පින් කරන බොහෝ දෙනා ඉන්නවා. නිවන මතක නැ නිවන අමතකයි වෙන වෙන අරමුණු හැබැයි බුදු බව පසේ බුදු බව අග්‍ර ශ්‍රාවක රහත් බව, අසූ මහා ශ්‍රාවක රහත් බෝධි, අග්‍ර ශ්‍රාවක වගේම අග්‍ර උපස්ථායක උපස්ථායිකා වගේ අන්න එහෙම පාරමිතා පුරල රහත් වෙන පිරිස නම් තමන් මේ ශාසනය තුල බොහෝ බොහෝ පින් කටයුතු කුසල කර්ම කරගෙනමින් යනවා. හැබැයි ඒ කරන පින්කම් මේ කුසල කර්මත් මේ නිර්වාණ මාර්ගයේ අරමුණු කරගෙන කරන ඒවා සැප ලැබෙන පිණිස නෙවෙයි, අසවල් අසවල් විදිහට මට රහත් වෙන්න ලැබේවා. පින් ඇති ඥාතිවරුනි, අද මේ ධර්ම දේශනා පින්කමට දායකත්වයේ දරලා මේ ධර්ම දේශනා පින්කම කරවන්නේ මේ අය වාඩි වෙලා මේ ධර්ම දේශනාව අහගෙන ඉන්නේ. මේ හැමදේම සිද්ධ වෙන්නේ සිද්ධ කරන්නේ පින්වත් මේ හැම කෙනෙක්ම දුකක් යම් හෝ පරිද්දෙන් ජීවිතේ දැක්ක නිසා. ඥාතීන්ට පින් ඕන, ඒ ඥාතීන්ට පින් මදිවීම දුකක් කියලා දකිනෝ මේ අය. අපි අපේ ජීවිතවල දුක් විඳිනවා, ඒ හින්දා ඒ දුක්වලට හේතුව පින්වන්තකම මදි කියලා දකිනෝ. ලෙඩ වෙන්න, රෝග හැදෙන්න හිතෙත් කයෙත් දෙකේම, හිතටත් ලෙඩ හැදෙනවා, ගතටත් ලෙඩ හැදෙනවා. මේ ගතත් සිතත් දෙකම ලෙඩ වෙන්න හේතුව මේ පින් මදවීම නිසා නේද කියලා හිතෙනවා. ඒ නිසා පින් කරන්න ඕන කියලා ඇහෙනවා, ඒක ගන්නවා, ඒ නිසා කරනවා. පින්තුනි, බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ ඒ වටිනකම හිතවලට ගත්තනම් කෙනෙක් හිතන්නේ නැහැ දැන් මේ ජීවිතේදී මේ අඩුපාඩුකම් තියෙන්නේ පින් කරලා මදි හින්දා. ඒ හින්දා තව පින් කරගන්න ඕන මේ දුක් නැති වෙන්න. ඊළඟ භවයක කොහෙද හරි ඉපදුනොත් එහෙම මේ දුක නැති වෙන්න ඒ අදාළ පින් කරගෙන තියෙන්න ඕන නේද කියලා හිතලා කරගන්න. එක්කෝ මේ ජීවිතේදී දුක් නැති කරන්න සැප විඳින්න, නැත්නම් ඊළඟ භවයක බැරි වෙලාවත් මේ භවයේදී නිවන් දකින්න බැරි වුණොත්, මේ භවයේදී සසර කෙලවර කරන්න බැරි වුණොත්, ඊළඟ භවයක උපදින්න වුණොත් එහෙම අන්න ඒ භවයේදී මේ නිවනට යන්න පහසු වෙන්න මේ පින් කරගන්න ඕන කියලා ඒ අදාළ පින් කරන අසවල් අසවල් දුක නැති වේවා කියලා. පින් ඇති ඥාතිවරුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා. ඉතින් කෙනෙක් පින්නතුනි දැන් මේ ජීවිතේ දුකක් දකිනවා නම් මේ දුක අපිට ආවේ පින් නැති හින්දා කියලා ඒ පුද්ගලයා මේ ධර්මයෙන් මේ පින්නතුන්ලා කවුරුත් දැක ගන්න ඕන මෙන්න මේකයි. දැන් මේ ජීවිතේදී යම් දුකක් විඳින්න වෙලා තියෙනවද පින් මදි වෙලා, එතකොට මේ ජීවිතේ අපි දුක් විඳිමින් ඉන්නවා. ඊළඟ භවයක මේ කරන පින්කම් හේතු වෙලා මේ අදාළ දුක මේ දුක නැති වේවා, ධනය අඩුවක් නැතුව ලැබේවා කියලා ඒ පින්කම කරලා ඊළඟ භවයේදී ධනය ලබන්ඩ මේ භවයේ පින්කම් හොඳට කරගන්න. පින් ඇති ඥාතිවරුනි, කවුද ඔබට ස්ථීර කරලා දෙන්නේ ඊළඟ භවයේ ඔබ උපදිනකොට මේ කරපු පින්කමේ ආනිසංස හරියටම ඊළඟ භවයේදී ඔබට ලැබෙනවා කියලා? ඔබ මේ භවයෙන් පස්සේ ඊළඟට උපදින භවය, ඒ උපදින භවයේදී පින්නතුමි දැන් මේ භවයේදී කරගන්න පින්කම මේ භවයේ දුක දැකලා ඔබට සමහර විට දරුණ රෝගයක් හැදෙනවා. ඒ රෝගයට අදාළව ඔබ පින් කරනවා ඒ රෝගය නැවත සංසාරෙදිවත් ඇති නොවේවා කියලා. එතකොට පින්නතුනි ඊළඟ භවයේදී මේ රෝගය මේ විපීඩාව නොවේවා කියලා මේ විදිහට හිතලා ඔබ ඒ පින්කම කරලා මරණින් පස්සේ නැවත උපදින තැන ඉපදින ලෝකය ඉපදින භවය හරියටම මොකද්ද කියලා ස්ථීර නැති වුණහම ඒ උපදින භවය පින්නතුනි මේ කරපු පින්කම් වල ආනිසංසම ලැබිලා උපදිනවා කියලා ස්ථීර නැති වුණහම සංසාරේ කරලද බලගත් අකුසල කර්ම පාප කර්ම මේ භවයේදී විපාක නොදී තිබිලා ඊළඟ භවයේ විපාක දෙන්න තිබුණොත් ඔබ මේ කරගත්ත පින්කම් පින්නතුනි ධනයෙන් අඩුවක් නැතුව උපදින්න කියලා ඊළඟ භවයේදී උපදින්න හිතාගෙන ඒ කරගත් පින්වල ආනිසංස විපාක දෙන්න විදිහක් නැතුව සංසාරේ කරන ලද බලගත් පාප කර්ම අකුසලයක විපාක හේතු වෙලා ඊළඟ භවයේ ඔබ දුක්ඛිතව දුගීව උපදිනෝ. අන්න එහෙම අවිනිශ්චිත බවක්, අන්න එහෙම අනිත්‍යතාවයක්, අන්න එහෙම වෙනස් වීමක් මේ ලෝකේ තියෙනවා කියලා බුද්ධ දේශනාවේ තියෙන්නේ. ඊළඟ භවය ගැන අපිට ස්ථීර කරන්න බැරි බව, ඊළඟ භවයේ උපදින ස්වභාවය අනන්ත සංසාරේ පාප කර්මවල පුණ්‍ය කර්මවල ස්වභාවය තීරණය කරන්න බැරි අවිනිශ්චිත බවක් තියෙන්නේ. අන්න ඒ නිසා තමයි පංචශීලය ආරක්ෂා කරන්නට භාග්‍යවතුන් වහන්සේ අනුශාසනා කරන්නේ. ඊළඟ භවයේදී ධනයෙන් හානියක් නැතුව උපදින්න ධනවත් වෙලා මිල මුදල් ලැබිලා එහෙම නැත්තම් නිරෝගී වෙලා උපදින්න පින්කම් කරනවා. හැබැයි පින්නතුනි ඒ හැම දෙයක්ම සාර්ථක කරගන්න පුළුවන් දුකක් නැතිව සසරේ සැනසෙල්ල ලබන මගක් පෙන්වලා තියෙද්දි පංචශීල ආරක්ෂා කරලා ඒ නිර්වාණයට යන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩා ගන්න ඒ පංචශීල වලට අවධානය උනන්දු උත්සාහය නැ. නිදි මරාගෙන දුක් විඳගෙන දුර ගිහින් දහඩිය දාගෙන අවුවේ ගිහින් ඇවිදලා පයින් ඇවිදලා කඳුළු පෙරාගෙන මේ විදිහට බොහෝ දුක් විඳලා ඔබ බොහෝ පින්කම් කරනවා. ඒ පංචශීල පද පහේ ශික්ෂා පද පහ රකගන්න ඒ වීරිය නැ. ඒ වීරිය පින්නතුනි ඕන පංචශීල පද පහ රකගන්න. ඒ පංචශීල පද පහ රකිනකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙනවා. ඔබට සසරේ ඊළඟ භවය ගැන සැකයක් ඇති කරගන්න දෙයක් නැ. ඊළඟ භව ගැන සසර ගමනේ භවයන් පිළිබඳව දුක් වෙන්න කල්පනා වෙන්න දෙයක් නැ. මෙන්න මේ උතුම් දේශනාවන් හරිහැටි අවබෝධ කරගත්තොත් කිසිවෙක් මේ සසරට බය වෙන්නේ නැහැ. පින්නති ඥාතිවරුනි දැනට මේ ජීවිතවල විඳින දුක්ඛිත ස්වභාවයන් හොඳටම ඇති ඔබේ ජීවිතේ මේ සසරෙන් නිදහස් කරගන්න මඟ හදාගන්න. මේ ජීවිතේ විඳින මේ දුක් උදාහරණවලට ගන්න සාධකවලට අරගන්න ඔබේ විතරක් නෙවෙයි ඔබේ වටේට අනුන්ගේ ජීවිත ස්වභාවත් බලන්න. ඔබට වෙලා තියෙන එක නෙමේ අනුන්ට වෙලා තියෙන එකත් බලන්න. දවස ගානේ වටපිටාවේ සතර දෙබ්බාගේ මිනිස්සුන්ගේ ජීවිතවලට විඳින්න වෙන නීකවිද දුක් දිහා බලන්න. ඒ අයගේ අඩුපාඩුකම් දුර්වලකම් දිහා බලන්න. බලලා ඒවා ඔවුන්ටවත් තව කෙනෙකුටවත් කියන්න යෑමට නෙවෙයි තමන්ගේ පැත්තට හැරෙන්න. අදනම් මේ භවේ නම් මට මෙහෙම වෙලා තියෙනවා. ඊළඟ භවයක මටත් මේ විදිහට වුණොත් ඊළඟ භවයක මමත් අන්ධ වුණොත් බිහිරි වුණොත් ගොළු වුණොත් අතපා කොර වුණොත් මිටි කෙනෙක් වෙලා විරූපි කෙනෙක් වෙලා අධික මහා දරුණු රෝගියෙක් වෙලා මේ මනසේ බුද්ධිය හීන වෙලා තිරිසන් සත්තුන්ගේ හැඩ ඇතිව දෙපයින් යන්නට බැරුව සද්දෙකුණුත් කකුල් දෙකුණුත් යන්න වෙන විදිහට නින්දාවන්ගේ කෙලවරක් නෑ, පීඩාවන්ගේ කෙලවරක් නෑ, අපහාසයන්ගේ කෙලවරක් නෑ, කුසගින්නෙන් නිරන්තරව සාපිපාසාවෙන් නිරන්තරව මටත් මේ සසර එහෙම භවයක උපදින්න වුණොත් හෙම පින්නතුනි පාපය පුංචි කියලා දිය නැති කරගන්නෝ. අහිංසක සත්තුන්ව කිසිම තෙතමනයක් හිතේ නැතිව මරාදානෝ. ඒ සත්තුන්ව මරාදාන්න උපකාර කරනෝ. ඒ සත්තුන්ව මරලා දැම්මහ මේ සත්තුන්ව මිලදී ගන්නව කිසිම ලැජ්ජාවක් බයක් නැතුව. ඉන් පස්සේ රස කර කර රස මසවුලු සකසලා අනුභව කරනෝ. තමන්ට අයිති නැති තමන්ට නොදුන්න දේවල් කිසිම බයක් සැකක් නැතුව ගන්නෝ අත තියෙනු. බුදුරජාණන් වහන්සේට පූජා කරලා තියෙන බුද්ධ පූජාවට පවා අත තියෙනු. මතක තියාගන්න ඕන එක වරදක්, බුද්ධාසනයේ මත බුදුරජාණන් වහන්සේට පූජා කළ යමක් තියෙනවද එතනට ඊට පස්සේ එන ඔබට ඒට අත තියන්න කිසිම අයිතියක් නැහැ. මේ මට ඔබට අපි කාටවත් බුද්ධාසනය මත බුදුහාමුදුරුවන්ට පූජා කළ දේවල්ලට නැවත අත ගැසීම වරදක්. මොකද ඒට ඒක අපිට ආයේ හිමි නැති නිසා. තථාගතයන් වහන්සේ ඉදිරියේ තැන්පත් කළාට පස්සේ ඒක මලක් හරි ආය අපිට අත තියන්න තහනම්. මේවා අපිට අයිතිය වන්නේ මේ ඕන කෙනෙක් කැමති කෙනෙක් පිදුවා. අපිට පුළුවන් පින්නතුනි අත තියන්න ඕනේ දුර ඉඳන් බැලලහක් කළා දැකලා සාදුකයන්. අත්වල තියෙන දේවල් පවා අර දේවල් වල වදිනවා. ස්වාමීන් වහන්සේලට යමක් පූජා කළාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේට පූජා කරපු දේ නැවත අත ගහන්න යෑම වරදක්. භික්ෂුන් වහන්සේලාට විශේෂයෙන් සාංඝිකව පූජා කළාට පස්සේ උන්වහන්සේලාගේ අවසරය නැතුව අත තියෙන එක තහනම්. ඒක වැරදි. ඒ වගේම ඥාතිවර පින්නතුනේ හොඳට හිතට අරගන්නට ඕන ඒ තමන්ට අයිති නැති දෙයට අත තැබීම වරදක්, පාපයක්, අකුසලයක්. කාමේ වරදවා හැසිරීම, පංචකාම සම්පත්තියේ වැරදි විදිහට පිනවීම, බොරුව, ඒ වගේම සුරාව මද්ද්‍රව්‍ය පානය කිරීම, මේ කියන පංච දුෂ්චරිතකම් කිරීම, සතර කර්ම ක්ලේශات තියෙන්නේ මෙව්වයි තමයි. සතර කර්ම ක්ලේශ මේ සසර දිග්ගස්සන සතර අපාදී දුක් වලට වටන පැතිකඩ. පින් ඇති ඥාතවරුනි මෙන්න මේ පංච දුස්චරිතයෙන් මිදලා පංචශීලයේ ආරක්ෂා කරගන්න බීරිය ඇති කරගත්තොත් ඒ තුල ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩිලා අපි බොහොම පුණ්‍යවන්තය වෙනවා. බුදු සරණ ගත්තට පස්සේ, ධම් සරණ ගත්තට පස්සේ, සංඝ සරණ ගත්තට පස්සේ ප්‍රාර්ථනා කරන්න නිවනක් නැහැ. මොකද නිවන හොඳයි, නිවන යහපත්, නිවන සැනසීමක්, සුවපත් බවක්, පරම සැපය නිවන. ඒ නිසා අපි නිවනට කැමති නිසා තමයි බුදු සරණ ගත්තේ. දැන් අද මේ පන්සල් සමාදන් කෙරෙව්වට අතීතයේ බුදුහාමුදුරන්ගේ කාලේ කාටවත් පන්සල් සමාදන් කෙරෙව්වේ නැහැ. ඒ කාලේ තමන් විසින් ධර්මයේ තේරුම් අරගෙන මම ඔබ වහන්සේ සරණ යනවා, ධර්මයේ සරණ යනවා, සඟ සරණ යනවා කියලා පන්සිල් ආරක්ෂා කරන එක තම තමන් විසින් කළා. ඒක මේ භික්ෂුන් වහන්සේලා විසින්, බුදුහාමුදුරුවෝ විසින් දුන්නේ නැහැ. ඥාතිවර පෙන්නතනේ අතීතයේ ඉඳලා සිද්ධ වෙලා තියෙන එක සූත්‍රයකවත් තියෙනවද බුදුහාමුදුරුවෝ පන්සිල් දුන්න තැන? රහතන් වහන්සේ නමක් පන්සිල් දුන්න තැන. අද වෙලා තියෙනවා දෙයක්. ඒ තමයි ඒවා ප්‍රකාශ කරවල කියවන්නට සිද්ධ වෙලා තියෙනවා. ඒ තැනට මේ සමාජය ක්‍රමයෙන් ඇවිල්ලා. ඒ වගේම පින්නතුනි බොහෝ තැන්වල අපි මේ ධර්ම දේශනාවෙදිම මේකත් පාවිච්චියට ගන්න ඕන අවස්ථාවක් හැටියට ස්වාමීන් වහන්සේලාට ධර්ම දේශනා සිද්ධ කළහම රාත්‍රී කාලේ හවස් වරුවේ දහවල් කාලෙන් පස්සේ අලුත් කලාවක් බිහි වෙලා තියෙනවා. පින්නතුනි ආහාර පාන ආදී පිළිගන්නනවා පිරිකර හැටියට. ආහාර පාන කෑම වර්ග විශේෂයෙන් පළතුරු, විශාල පළතුරු වට්ටි හදලා ස්වාමීන් වහන්සේලාට පිළිගන්නනවා රැට. පින්නතුනි නමුත් උන්වහන්සේ බැරි වෙලාවත් කුසගින්නක් හැදিলা රැට යමක් වළඳනවා දැක්කොත් ඒක වරදක්. හැබැයි ස්වාමීන් වහන්සේලාට විවිධාකාර ආහාර ගණයට වැටෙන දේවල් කලවම් කරලා, පැකට් කරලා, හදලා, සකස් කරලා පිළිගන්නනවා. එනිසා ඒ ක්‍රියාවෙන් වැළකෙන්නට ඥාතිවරු කවුරුත් හොඳ මනසක්, හොඳ සිහියක් ඇති කරගන්නට යහපත් මනසින් ඒව කරන්නට ඕන. ඒ වගේ පින්නතුනි හැමතිස්සෙම අපි මේ සසර ගමන කෙලවර කරගන්න පුළුවන් මාර්ග විවර කරගන්නට වීරියක් ඇති කරගන්නට ඕන. මා මේ මතක් වෙන කරුණු සිහිපත් කරලා දෙන්නේ ඒ ඒ කරුණු ඒ ඒ අවස්ථාවලදී ඔබට දේශනා කළොත් කවුරු හරි කෙනෙක් ඒක අහගෙන ඉඳලා තව කෙනෙකුට එක කියලා දෙන නිසා. ඉතින් අපි නුදුන්න දේ ගැනීම කතා කරේ කළ නිසා පංචශීලයට අදාළව අපි ඒ කාරණා මතක් කළේ. තමන්ට අයිති නැති දේට අත තැබීම, ඒකට අදාළව තමයි පින්නතුනේ පින්කම් වලදී පිරිකර ඉස්සර කාලේ පින්නතුනේ ධර්ම දේශනාව පැවැත්වෙන්න කලින් පැත්තක ගොඩ ගහලා තියෙන ලස්සනට මේසයක පිරිස ඇවිල්ලා ඒ පිරිකර වලට අත තියලා සාදු කියනවා, සතුටු වෙනවා, අත ගහනවා. ඉන්පස්සේ ස්වාමීන් වහන්සේට පූජ කළාට පස්සේ කවුරුත් ඒවට අත තියන්න යන්නේ නැහැ. ඒ පූජ කරලා ඉවර නිසා. ඒ වගේම ස්වාමීන් වහන්සේලාට පින්නතුනි පිරිකර පූජ කරන අතරේ රුපියල් 20-50ක් අරගෙන වෙල අතේ තියන්න හදනවා. ස්වාමීන් වහන්සේලා එකට අත තියනකන් ඒක තියන්නෙත් නැහැ. ඒ නිසා මතක තියාගන්න, ගෞරවයෙන් සංඝරත්නයට යමක් පූජ කරන්නේ ගෞරවයෙන්. පූජා කළ යුතු දේ මොකද්ද කියලා කල්පනා කරලා පින්නතුනි රුපියල් 20-50 කියන එක නෙමෙයි ගැටලුව තියෙන්නේ. ඒ එකතු කරන පඳුරු කාසි හැටියට, පිරිකරට එකතු කරන මුදල් කාසි හැටියට කරන දේ ස්වාමීන් වහන්සේලාගේ අතට ගිහින් පූජ කරනවා. ඒ වගේ දේවල් වලින් බොහෝ වෙලාවට කෙනෙක් ඒක කරන්න යනකොට දන්න කෙනෙක් දැක්කොත් ඒක වළක්වලා කියලා දෙන්න, කෙනෙක් වරදක් කරන්න යනකොට කරුණාවෙන් එයට පෙන්වලා දෙන්න, ස්වාමීන් වහන්සේලාට යමක් පිළිගන්නනකොට ගෞරවයෙන් පිළිගන්වන්න, සොපින් බෑග් වල දාලා සමහර වෙලාවට අතින් එල්ලගෙන වගේ ඇවිල්ලා එතනට ඇවිල්ලා උන්වහන්සේගේ අත් දෙකේ තියනවා. ඒ වගේ දේවල් වල තියෙනවා බොහෝ විට ගෞරවය අඩු වෙන බවක්. ඒ වගේම දකින අයගේ හිත් වලට පහන් සිතක් පහළ වෙන්නත්, ස්වාමීන් වහන්සේලාට ගෞරවයෙන් යමක් පූජ කරන්නත් ඒ ඒ තැන්වලදී පුරුදු වෙන හැටියට මේ අවස්ථාවක් කොටගෙන අපි මේ හැම දිනාටම මතක් කරනවා. ඒ ආදී බොහෝ කරුණු තියෙනවා මේ කටයුතු කරන අතරේ. ස්වාමීන් වහන්සේලා එක්ක එකතු වෙලා මේ කාලේ බොහෝ කුසල් වඩන්න තියෙන කාලයක්. ලැබිච්ච අවස්ථාව අපතේ යන්න දෙන්න එපා. පින් ඇති ඥාන්තිවරු මේ සසර දුක නිදහස් කරන නැති කරන මාර්ගය මේ මහා සංඝරත්නයෙන් උපකාර ලබාගෙන අවස්ථාව උදව්ව උපකාරය ලබාගෙන උන්වහන්සේලාගේ කරුණාවට පාත්‍ර වෙලා උන්වහන්සේලාට ඔබේ කරුණාව දක්වලා මේ ධර්මය එකතු කරගන්න ජීවිතවලට දැනට ඔබේ ජීවිතේ පේන දුක්වලට අදාළ පින්කම් කරලා සැප විඳින කල්පනාව හිතින් ඈත් කරගන්න. ඔබට ඉදිරියට එන ඔබට හමු වෙන මුහුණ දෙන්න වෙන ඕනෑම පින්කමක් පුළුවන් විදිහට සන්තෝෂෙන් කරන්න. හැබැයි ඔබේ අරමුණ තියෙන්නට ඕන සසර දුක් නැති කරලා නිර්වාණය සලස ගන්නවා කියන අදහස විතරයි. ආන්න ඒ කල්පනාවට එන්න මොකද තථාගත බුදුහාමුදුරුව අපට පෙන්වලා දී වදාලේ දුක නැති කරන මාර්ගයේ මිසක් සැප හොයාගන්න මාර්ගයේ නෙවී. සැප හොයාගෙන සැප සම්පූර්ණ කරගෙන දුක් නැති කරන මාර්ගයක් බුද්ධ දේශනාවේ නැහැ. කොච්චර දුක් තිබ්බත් ඒ දුකම හේතුවක් කරගෙන එයින්ම මේ දුක් නැති කරන මාර්ගයක් තථාගත බුදුහාමුදුරුව පෙන්වලා තියෙනවා. ඔබට ඒ උතුම් නිර්වාණ මඟ පමානවේ සලසගන්න මේ පුණ්‍ය කුසලය මේ ධර්ම ශ්‍රවණය හේතුවක් වේවි කියලා අපි බොහෝම කරුණාවෙන් අදිෂ්ඨාන කරනවා, කල්පනා කරනවා. සක්‍ර දේවතාවුන් ප්‍රධාන සතරවරම් දෙවියන් ඇතුළු ඉෂ්ඨකාමී අධිග්‍රහිත සමස්ත දේවතාවෝ අතර යම් දෙවි කෙනෙක් දේවතා පිරිසක් මේ පින්කම දැකලා සතුටමත් භාවයට පත් වෙලා දේවතාවෝ මේ පින නිර්වාණ ස්ථානයේ අරමුණු කරගෙන සතුටින් සාදු කියලා අනුමෝදන් වෙනවද අපි හැම දෙනාමත් සාදුකාර පවත්වමු. තුන් ලෝක වාසී සියලු සත්වයෝම මේ සංසාර දුක දුරු කරලා නිර්වාණ ස්ථානයට යම්සේ පැමිණෙන්නේද ඒට අපි සාදු කියලා අදිෂ්ඨාන කරමු. මේ පින්වත් පිරිස කවුරුත් නිවන අරමුණු කරගෙන වන්දනා කරගන්ට. සුඛී හෝතු. අභිවාදන සීලස්ස නිච්ඡං බුද්ධාපචායිනු චත්තාරෝ ධම්මා වඩ්ඩන්තු ආයුවන්නු සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු. හැමතෙරුවන් සරණයි.